රජවරි තරම් ඔබට ආදරෙයි මං කරන්නට බැරි තරම් දුකවන්නට පෑදැන් ඔබ ඇයි කුරිරුමේ තරම් සිතක් නැති කෙනෙක් මෙන් මාහෙලනා මේ සුසුම් ඔබට දැනෙනවානම් මාසොයා යලියවිත් සිපගන්නකෝ මාත තුල් අතකේ හසරැල්ලගෙනරයේ දෙලිතින් කඳුලැල් ගලාගිය ජීවිතයේ රස දැනෙනලියේ ඔබ මාහරදායිද කියේ ඔබයයි මා හැරගියේ පූජනීයයි ආදරේ ඔබය නොදනී ප්‍රියේ දිවි ඇති දෙක්නේ වගේ ඔබට පමණයි ආදරේ මා හත පතුලේ ඔබේ ඔබ සදා නීතිබේ ඔබගේ තුරුලේ මිය යන්නම් මතකේ හසරැල්ලගෙන රැයේ එනිතින් කඳුලැල් ගලාගිය ජීවිතයේ රස දැනෙනවියේ ඔබ මා හැරදා ඇයිද කියේ මතකේ හසරැල්ලගෙන රැයේ එනිතින් කඳුලැල් ගලාගිය ජීවිතයේ රස දැනෙනවියේ